නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තින්නතුනි සද්ධාන්ත පින්වත්නි මේ පින්වතුන් පිවිතුරු නිවන් මාර්ගය පිළිබඳව ඉගෙන ගන්න දහම් වැඩසටහන අදත් මේ පින්වතුන්ට වාසනාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ නිර්වාණ ප්‍රතිපදාව ගැන ඉගෙන ගන්නට. අද දවසේ කැලණිය පදිංචි පින්වත් රුවණී සපරමාදු සුසිත ධර්මසේන සුජිත් ධර්මසේන තුසිත සපරමාදු ඒ වගේම ප්‍රියංකා ධර්මසේන සහ මදුවන්ති ධර්මසේන යන පින්වතුන් මේ පින්වත් පිරිස එක්තු වෙලා ධර්ම දානය සිද්ධ කරන්නේ. බුදු කෙනෙක්ම ලෝකෙට පහළ වෙලා දේශනා කරන නිවන් මඟ අන් අයට අහන්න සලස්වනවා කියලා කියන එක සුළු දෙයක් කියලා නම් හිතන්න එපා. ඒක මහා විශාල පින්කමක්. ඒ ධර්ම මාර්ගය අහංක සලස්වන එක. ඒ නිසා ධර්ම දානේ දෙන ඔබ බොහෝ පින් රැස් කරගන්නවා. ඔබ අහලා නැද්ද? විමානවත්තු දෙව්ලෝ විස්තර ඉගෙන ගන්නකොට ඔබට අහන්න ලැබුණා එක දෙවියෙක් හිටියා. විමාන දේවතාවෙක් ඒ දෙවියාගේ අතර අතර සිතූ වෙතු සම්පත් ඒ අතින් ලැබෙනවා. ඒකට හේතුව තමයි පින්වතුනි කුසගින්නේන මිනිසුන්ට ඒ මිනිස්සු අහනවා කෑමක් දෙන තැනක් කොහෙද තියෙන්නේ? අසහ්‍ය සිතුවරයාගේ දන්හල කොහෙද තියෙන්නේ? ආන් අර දිශාවේ කියලා අත දික් කරනවා. දන් දෙන පැත්තට අත දික් කරනවා. ඊළඟ ජීවිතයේ ඉපදුණා ඒ අතර අතරන් සිතූ පෙතු සම්පත් ලැබෙනවා. මේ ධර්ම දාණයෙන් කියන්නේ නිවන් ලබන දිශාව මේකයි කියලා. නිවන් ලබන දිශාව මේකයි කියලා. නිවන් මඟ මේකයි කියලා පෙන්වන්නේ මේ. වරදින්නේ පින්වත්නි. මේ කුසලයේ ශේෂ්ඨයි. කුසලයේ ශේෂ්ඨයි. බුදු කෙනෙකුට පහදිනවා කියන එක අග්‍ර විපාක වගේම ශ්‍රී සද්ධර්මයට පහදිනවා කියන එක අග්‍ර විපාක වගේම රහතන් වහන්සේලාට පහදිනවා කියන එක අග්‍ර විපාක වගේම නිවන් මඟට පහදින එක නිවනට පහදින එක අග්‍ර විපාක ඇති කරනවා. කාන්තක දිව්‍ය පුත්‍රයා කියනවා එදා සිද්ධාත් මහ බෝධිසත්වෝ කාන්තක අස්සයාගේ කලවේට මේ කලවේ ස්පර්ශ කළා කියනත් කියලා තියෙන යාළුවා මම අවබෝධය ලබාගෙන මේ ලෝක සත්‍යාව ඉතර කරනවා. මම අවබෝධය ලබා ගන්නවා කිව්ව වචනේට සසර දුකින් ඉතර වෙනවා කිව්ව වචනේට මම ගොඩාක් සතුටු වුණා කියලා. ඒකාන්ත කස්සය. ඒ පින මුල් වුණා කියනවා කාන්තක දිව්‍ය පුත්‍රයාට සෝවාන් වෙන්න. විමානවත්ව බලන්න. ඒ නිසා මේ නිවන් මාර්ගයට පහදින්න අනේ සාදු කියලා පහදින්න. සාදුකාර දිදී ඇසිය යුතු ධර්මයක් මේක. මේ ලෝකේ විහිළු තහළු hina ඕපදූප ඇදකුද කතා වෙන ලෝකේ ඒ ලෝකෙට මිනිසු සාදුකාර දීදී නැඳගෙන බණහන ලෝකේ නිවන් මඟක් ගැන ඇහෙනකොට සාදුකාර නොදුන්නොත් හොඳ නෑ. ඒ නිසා අදත් අපිට නිවන් මඟ ගැන අහන්න ලැබෙනවා කියලා හිතේ චිත්ත ප්‍රීතිය ඇති කරගන්න. ඉතින් පින්වතුනි අද මේ වෙනකොට අපි කායानुපස්සනාව ඉගෙන ගත්තා. අපි මේ පිරිතුරු නිවන් මඟ වැඩසටහන තුලින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මාහට ගුරුහරුකම් දුන්නේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන උගන්වන්න. අහන්ද සලස්සන්න. බුදු කෙනෙක්ගේ පිවිතුරු නිවන් මාර්ගය අහන්ද සලස්සන්න. රහතුන් ප්‍රගුණ කරපු ඒ උතුම් කුසල ධර්මයෝ මේ සත්‍යයට අහන්න සලස්සන්න. යම් දවසක කෙනෙක් නිවන් අවබෝධ කරනවා නම් ඔහු තුල වැඩින ගුණ ධර්මයෝ මේ ලෝකෙට අහන්න සලස්සන්න. ඒ ගුණ ධර්මයෝ 37ක් තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨානය, සතර සම්‍යප්පදාන වීර්ය, සතර ඉදිරිපහද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කාරණා 37න් පළවෙනි සතර සතිපට්ඨානයේ කායානුපස්සනාව ගැන පුළුල් විස්තරයක්. මම හිතන විදිහට පැය 11ක් විතර. ඒ කියන්නේ මේ 12 වෙනි වැඩසටහන. 11 ඉතුරු වැඩසටහන් 11කින් අපි ඉගෙන ගත්තා. කායානුපස්සනාව. මක්නිසාදේ ඒ කායානුපස්සනාව තුලින් තමයි අනික් කුසල් ධර්මයේ ඔක්කොම ප්‍රකට කරවන්නේ. ඒක හොඳටම පැහැදිලි වේදනානුපස්සනාව ඉගෙන ගන්නකොට වේදනානුපස්සනාව වඩන්ට එයා සීහ පිහිටවලා තියෙනවා. සී කායනුපස්සනාවේ සීහ පිහිටවන කෙනාට හරි උපකාරයි, හරි ලේසි. ඒ වගේම එයාගේ හිත නමන්ද ලේසි වේදනානුපස්සනාවට. හරි, කොහොම හරි අපි මේක තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි තේරුම් ගනිමු. එකෙනා අපි ඉස්සෙල්ලා ශ්‍රවණය කරමු. මොකද්ද මේ වේදනානුපස්සනාව කියන්නේ? කතංච භික්ඛවේ භික්ඛු වේදනා සුවේදනානුපස්සී විහෙරති. පින්වත් මහණෙනි, කොහොමද භික්ෂුව එහෙම නැත්නම් සසර දුකෙන් නිදහස් වෙන කෙනා වේදනානුපස්සනාව වඩන්නේ? තොර මේ වේදනානුපස්සනාවත් වඩන්න තියෙන්නේ වේදනාස් වේදනානුපස්සී විහෙරති ආතාපි කෙලස්තවන වීරිය. ඒ කියන්නේ මේකට අපේ හිත ඉඩ දෙන්නෙත් නැහැ, ඇඟ ඉඩ දෙන්නෙත් නැහැ, ලෝකේ බලවේග ඉඩ දෙන්නෙත් නැහැ, කොහෙන්වත් සපෝට් එකක් නැහැ. අනේ උපකාර නැති එක තවන්න ඕන. සපෝට් එකක් නැහැ කියන්නේ මෙතන කෙලස් වලින් අපිව යට කරන්න හදනවා. පංච නීවරණ වලින් අපිව යට කරන්න හදනවා. ආන්නේ කිලිස් තව තවා කරන්න ඕන. ලොකු වීරියක් ගන්න ඕන. ආතාපි සම්පජානෝ හොඳ සිහිනුවණක් තියෙන්න ඕන. හැම විටම පවත්වන සිහිනුවණක් තියෙන්න ඕන. සම්පජානෝ සතිමා හොඳ සිහියක් තියෙන්න ඕන. විනය ලෝකේ අභිජ්ජා දෝමනස්ස මේ වේදනානුපස්සනාව වඩන්නේ ලෝකේ කෙරෙහි තිබෙනා වූ ඇලීම් ගැටීම් නැත්නම් ඇලීම් අභිජ්ජා කියන්නේ ලෝභය ඊළඟට දෝමනස්ස කියලා කියන්නේ දෝමනස්ස ලෝභ දෝමනස් ඇලීම් ගැටීම් දුරු වෙන ආකාරයට තමයි වේදනානුපස්සනාව වඩන්නේ මාන්නය තියෙන විදිහට නෙවෙයි මේ භාවනාව වඩන තමා තුළ වැඩිනවනම් හොයන්න පුළුවන්. තමා තුළ වැඩිනකොට හරිය නිහතමානී චෛත්‍යයක්. වාද විවාද නැති චරිතයක්. හොඳට ඉලක්කේ පේන චරිතයක්. මෙයා දන්නවා මේක රංචු පිටින් රොත්තු පිටින් ගෙනියන්න බෑ. මේක තමාම පිරිසරණක් හදාගන්න ඕන. තමාට තමා දූපතක් කරගන්න ඕන. සොරියට තේරෙනවා මේක තමා තනියෙන් කරන්න ඕන උත්සාහයක් කියලා. තමා කළොත් තමාට කියලා මේක තේරෙනවා. ලෝකෙන් ප්‍රශංසා, නින්දා, ප්‍රශංසා එයාගේ මාර්ගයට අදාළ දේවල් නෙවෙයි කියලා එයාට තේරෙනවා. ඉතින් ඒ නිසා හරි ගුණවත් කෙනෙක් මෙයා. හරියට තුනුරවන්න ගරු කරන කෙනෙක්, මේ මඟ වඩන කෙනා. අන් අයගේ වචනෙට සවන් දෙන කෙනෙක්. ඉතින් වේදනාවන් කෙරෙහි වේදනානුපස්සී වේදනානුපස්සනාව වඩනවා. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල දෙවෙනි කාරණාව කායනුපස්සන වේදනානුපස්සන. කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳිනවා කියලා දැනගන්නවා. විශේෂයෙන් යා දැනගන්නවා. ඊළඟට දැන් අපි කියන්නේ මන්දුරුවේ කෑව කියලා. ඉතින් මන්දුරුවේ කෑව කියලා දුක් වේදනාවක් කියලා විශේෂයෙන් අපි දැනගන්නවානේ. හැබැයි ඒ දැන ගැනීමයි වේදනානුපස්සනාව අතර වෙනසක් තියෙනවා. අපි ඉගෙන ගනිමු. දුක්ඛං වේවා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති ප්‍රඥානාති. දුක් වේදනාවක් විඳිනකොට දුක් වේදනාවක් විඳිනවා කියලා දැනගන්නවා. අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති ප්‍රඥානාති. දැන් අපි සැප දුක් උපේක්ෂා කියලා කිව්වට බුද්ධ වචනේ තියෙන්නේ අදුක්ඛම සුඛ වේදනාව. දුක සැප නැති මධ්‍යස්ථ වේදනාව. දුක් සැප රහිත වේදනාව. අදුක්ඛම සුඛ වේදනාව කියලා කියන්නේ ඒක. දුකක් නැහැ, සැපක් නැහැ. මධ්‍යස්ථ. එහෙම නැත්නම් ඔය විවහාර භාෂාවේ උපේක්ෂාව. ඊළඟට එතකොට ඔන්න ඒ විදිහට දැනගන්නවා කියන ওই තමයි මූලිකම කොටස. තව තියෙනවා මේ වේදනානුපස්සනාව වඩන්න ගොඩාක්ම වටිනා කාරණාව තමයි වේදනාව ගැන අසා තිබීම, දැනගෙන තිබීම, ඉගෙනගෙන තිබීම. වේදනානුපස්සනාව වඩන්න මූලිකම කාරණාව. මොකද වින්තුනි වේදනාව කියනකොට ව්‍යවහාරයේ අපි පාවිච්චි කරන වචන තුල තියෙන්නේ දුකට. අනේ පුදුම වේදනාවක් මං විඳින්නේ කියලා කියනවා. මොකද ඒකේ අර්ථය ඒකට ඔක්කොම ඒකේ අර්ථය ගන්නෙ මෙයා ගොඩාක් දුක් විඳිනවා. දැන් විභාග වලින් පාස් වෙච්ච එහෙම නැත්නම් බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච කෙනෙක් hina vivi කිව්වොත් එහෙම මම පුදුම වේදනාවක් අනේ විඳින්නේ කියලා කිව්වොත් එයාට ඒක සමාජයේ අදහස යන්නේ නැහැ මෙයා ගොඩක් සතුටු විඳිනවා කියලා. යන්නේ මෙයාගේ හිත ඇතුලේ ඉන්න දුකක් ඇති. අනේ මගේ හාන්දි පත්‍රේ දෙනවා පහරි වේදනයි කියලා වේදනාව කියන වචනේ අද සමාජයේ තියෙන්නේ දුක් විඳීමත් එක්ක. වේදනානුපස්සනාව වඩන්න කැමති කෙනා, තථාගත ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්න කැමති කෙනා මේක නිවැරදි කරගන්න ඕන. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ඨිත මහරහතන් වහන්සේ අහනවා. ස්වමේ ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ වේදනාව වේදනාව කියලා කියනවා. වේදනාති වේදනාති උච්චති කිත්තාවතානුකෝ ආවසු වේදනා. වේදනාව වේදනාව කියලා කියනවා කුමක්ද ප්‍රියාස්මතුනි වේදනාව කියන්නේ. වේදේ තීති ආයස්මා වේදනා. විඳිනවා කියන අර්ථයෙන් තමයි ආයස්මතුනි වේදනාව කියන්නේ. සැපත් විඳිනවා, දුකත් විඳිනවා, සැප දුක් රහිත විඳීමත් විඳිනවා. වේදනාව කියන්නේ විඳිනවා කියන එක. ඒක සැපක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, සැප දුක් රහිත නිදීමක් වෙන්න පුළුවන්. ඔන්නක හොඳට තේරුම් ගන්න. දැන් කායනුපස්සනේ වේදනානුපස්සනාව ඉස්සල්ලාම තියෙන්නේ සැපක් විඳිනකොට සැපක් විඳිනවා කියලා දැනගන්න. දුකක් විඳිනකොට දුකක් විඳිනවා කියලා දැනගන්නවා. සැප දුක් රහිත නිදීමක් විඳිනකොට සැප දුක් රහිත නිදීමක් විඳිනවා කියලා දැනගන්නවා. දැන් මේ වේදනානුපස්සනාව වැඩිීමේ ආනිසංශය තමයි සසර ගමන කෙටි වෙනවනේ. නිවන් මඟ පෑදෙනවනේ. දැන් මේ පින්වතුන් කියන්නේ මේ ජීවිතේම අපි විඳ දුක්ඛන්දරාව බලන්න. ඒ විඳපු දුක ගැන අපි කාටවත් අවබෝධයක් නැහැ. එහෙනම් අපිට නිවන අවබෝධ වුණා නම් නිවන් මඟ පෑදෙන්න බැහැ. අපි විඳ සැප දෙනවානේ. ඒ සැප ගැනවත් අපිට අවබෝධයක් නැහැ. එහෙනම් නිවන් මඟ පාය දෙන්න බැහැ. සැප දුකක් නැතුව අපි හිටපු අවස්ථා තියෙනවානේ. ඒ කිසිම තැනක අපිට අවබෝධයක් නැහැ. එහෙම අවබෝධයක් නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි සැපයි දුක, සැප දුක් රහිත නිවීම කියන මේ වේදනා තුන වස්ත්‍ර තුනකින් වැහුවා. ඒ නිසා තමයි මේක ඇත්ත පේන්නේ නැත්තේ. මොකද්ද? සැපක් විඳිනකොට ඒ සැපේ රාගාංශේ බැස ගන්නවා. ඒ කියන්නේ සැපත් එක්ක ආශාව ඇති වෙනවා. රාගය ඇති වෙනවා. ඇල්ම ඇති වෙනවා. ඒ නිසා සැප කියන වේදනාව අවබෝධ කරන්න බැහැ. තේරුම් ගන්න බැහැ. මෙතන සුඛං වා වේදනං වේදියමාන සුඛං වේදනං වේදියාමිති ප්‍රඥානාති කියලා සැප වේදනාවක් විදිහට දකින්නේ රාගය අනුසය රාගය දැස ගැනීම පිණිස නෙවෙයි ඒක අවබෝධ වීම පිණිස තමයි මේ වේදනාව දකින්නේ. තවත් අපි ඉදිරියට ඉගෙන ගනිමු. එහෙනම් අපිට මෙච්චර කාලයක් වින්ද සැප වේදනාවක් විදිහට අවබෝධ නොවුනේ සැපක් කෙනෙකුට අපේ හිත රාගය දැස ගන්නවා ආශාවේ දැස ගන්නවා. එතකොට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. එතකොට ඊළඟට දුකක් අපි කියවනේ අපි පොඩ දුක් විඳපු නැති කෙනෙක් හොයාගන්න ඉන්නවද කියන්නකෝ. කොච්චර දුක් විඳිනවද නේ? දරේනම් දුක අවබෝධ නොවුනේ. එහෙනම් මේ දුක් විඳීම අපි දන්නවානේ. අපි ගොඩක් දුක් විඳ කියලා අපි කියන්නේ. එහෙනම් දැන් වේදනානුපස්සනාවේ තියෙනවානේ දුක්ඛං වා වේදනං වේදියාමාන දුක්ඛං වේදනං වේදියාමිති ප්‍රඥානාති. දුක විඳිනකොට දුක් විඳීමක් විඳිනවා කියලා දැනගන්නවා. දැන් අපිට ඕක ඔය විදිහට දැනගන්න බැරි විදිහට අපි දුක් විඳිනකොට ප්‍රශ්නයක් ආවා. වස්ත්‍රයකින් වැහුවා. ඇත්ත. මොකද්ද වහපු වස්ත්‍රේ? දුක් විඳීමක් විඳිනකොට පටිඝානසේ බැස ගන්නවා. එපා වෙනවා ඒක. ඒ දුක් විඳීම එපා වෙනවා. ගැටෙනවා ඒකත් එක්ක. මොන කර්මයක්ද කියලා. ඒ දුක් විඳීම බැහැර කරනවා. ඒ දුක් විඳීමත් එක්ක ගැටෙනවා. සමහරවිට තරහ යනවා. ඒ නිසානේ පින්වතුනි වයසට ගියාට පස්සේ වයසට නෙමෙයි කවුරු ලෙඩ වුණාට පස්සේ ලෙඩ ගොඩාක් ලෙඩ වුණාට පස්සේ තරහ යන්නේ. දුක් විඳීමත් එක්ක පටිඝානසේ එනවා. සැප දුක් රහිත විඳින් අපි කොතෙකුත් ඉඳලා තියෙනවා. ඒතර මේ සැප දුක් රහිත විඳීමක් විදිහට ප්‍රකට නොවුනේ මන්ද? ඒ සැප දුක් රහිත විඳීම වැහිලා තිබ්බා කොමකින්ද? සැප දුක් රහිත විඳීමේ බැසගෙන තියෙනවා අවිද්‍යාව. එනිසා ඒක තේරෙන්නේ නැහැ. දැන් තේරුණාද? අපි විඳීම් තුනම වින්දා. ඒ නමුත් සැප විඳීමේ රාගය බැසගත්ත නිසා, දුක් විඳීමේ පටිඝය බැසගත්ත නිසා, සැප දුක් රහිත විඳීමේ අවිද්‍යාව වැසගත් නිසා ප්‍රකට වුණේ නැහැ. සත්‍ය ප්‍රකට වුණේ. කුමද්ද සත්‍ය? හේතුඵල ධමයෙන් හටගන්නවා කියලා. ස්පර්ශය නිසා හටගන්නේ වේදනාව කියලා ප්‍රකට වුණේ නැහැ. පස්සපච්චය වේදනා කියන එක ප්‍රකට වුණේ නැහැ. ඒක තමයි ගොඩාක් සිහිය විතරන්න ඕනේ. දැන් හේතුඵල ධම අවබෝධ කරන්න කලින් දැන් ඵලයේ හේතුඵල ධම හේතුව සහ ඵලයනේ. ඒ ඵලය අල්ලන්න එපා. හේතුව මොකද්ද කියලා හොයාගන්න. දැන් ප්‍රශ්නයක් හොයාගන්න එපා. ඒකට හේතුව මොකද්ද කියලා හොයාගන්න. ඒ නිසා සිහිය පිටවන ශ්‍රාවකය ඉස්ලාම සැප විඳීම දුක් විඳීම සැප දුක් රහිත විඳීම ගැන හොඳට සිහිය පිහිටවනවා. දැන් මට ඇතුණේ සැප විඳීම. දැම්මට ඇතුුනේ දුක් විඳීම. දැම්මට ඇතුුනේ සැප දුක් රහිත විඳීම. ගොඩාක් පහසු කොහමද? කායानुපස්සනා භාවනා කරනකොට. අපචිම ආනාපානසතිය කරනකොට, ආනාපානසතිය කරනකොට එයාගේ හිත ගොඩාක් සැපේටපත් වෙනවා. දැම්මට සැපයක් හිතෙනවා. ඊට පස්සේ ඔන්නේ අතරතුර එයාට කායික වගේ දුකක් ආවොත් දැම්මට දුකක් ඇති වෙනවා. ඒක දැනගන්නවා ආනාපානසතියෙන් හිත වඩනවා. එතකොට ඒ විදිහට. එතකොට ඊළඟට හතරවෙනි ධ්‍යානෙට වාගේපත් වෙනවා. සැප දුක් රහිත උපේක්ෂාව හිතපත් වෙනවා. ඒකත් දැනගන්න. එතකොට හොඳට මතක තියාගන්න මම කිව්වා මේක ගොඩාක්ම පහසු අපි මේවා ඉගෙනගෙන තියෙන එක. දැනගෙන තියෙන එක. සැප කියලා විඳීමක් තියෙනවා. දුක් කියලා විඳීමක් තියෙනවා. සැප දුක් රහිත විඳීම කියලා එකක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. සැප උපදින්නේ දුක උපදින්නේ සැප දුක් රහිත විඳීම උපදින්නේ මේ විඳින් තුනම උපදින්නේ එහෙම නැත්නම් අපි කියමු කායික දුක් මානසික දුක් කායික දුකක් වුණත් මානසික දුකක් වුණත් ඒකෝට දැන් මෙතනදී මූලික වශයෙන්ම සැප දුක් රහිත විඳීම කියලා බලන්නේ කායික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන් ඒතර කොයි ආකාරයකින් මේ විඳීම හටගත්තත් හටගන්නේ ස්පර්ශපත්තිය කියන්නේ ස්පර්ශේ නිසා එතකොට අපි ඒකත් තේරුම් ගන්න තව චුට්ටක් ඉක්මන් නොවීමු ඔන්න වේදනානුපස්සනාවේ ඉස්සෙල්ලාම වඩන්නේ සැපක් විඳිනකොට සැපක් විඳිනවා කියලා දැනගන්න දුකක් විඳිනවා කියනකොට දුකක් විඳිනවා කියලා දැනගන්න. සැප දුක් රහිත නිදීමක් විඳිනකොට සැප දුක් රහිත නිදීමක් විඳිනවා කියලා දැනගන්නවා. මේක තමයි මූලිකම ප්‍රකට කරගත යුතු දේ විඳීම් තුන. විඳීම් තුන තමයි ප්‍රකට කරගන්න ඕනන්නේ වේදනානුපස්සනාවේදී. දැන් එතකොට පින්වත්නි මුලින්ම මතක් කළා අපි මේ වේදනානුපස්සනාව ගැන විටින් විට මේ මතක් කරන්නේ ඉගෙනගෙන තිබීම තමයි ගොඩාක් වටින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනානුපස්සනාව විස්තර කරද්දී සාමිසංවා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමි इति ප්‍රඥානාත්. සාමිස ආමිස සහිත සැප විඳිනකොට ආමිස සහිත සැප විඳිනවා කියලා දැනගන්නවා. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමි इति ප්‍රඥානාන්ති. ඔන්න දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර අනුපිළිවෙලට ශ්‍රාවකයා ඉක්මවනවාද කියලා. දැන් අපි කවුරුත් දන්න දේ තමයි සැප දුක රහිත වෙන්නේ. ඒසා වේදනානුපස්සනාවේ හිත පිහිටවන කෙනා ඒ ප්‍රකට වේදනා තුන ගැන තමයි ඉස්සෙල්ලාම සිහි පිහිටවන්නේ. ඊට පස්සේ දැන් අර ආනාපාන සතිය ආස්වාස ප්‍රාසාසයේ සිහි පිහිටවුවට පස්සේ ඒකෙම දීර්ඝ කෙටි බවක් තියෙන්නේ. දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රාසාස කෙටි ආස්වාස කෙටි ප්‍රාසාස තියෙනවානේ ගන්න හුස්මේම. ඒ වගේ මේ විඳින සැප දුක් රහිත විඳින් වලම තියෙනවා සාමිස නිරාමිස බව. සමහර සාමිස කියලා කියන්නේ පංචකාමයේ ඇසුරු කරගත් ඉන්ද්‍රිය ගෝචර පංචකාමයේ ඇසුරු කරගත්. දැන් අපි ඇහෙන් රූපයක් බලලා සතුටු වෙන එක, කනෙන් ශබ්දයක් අහලා සතුටු වෙන එක, නාසයෙන් ගඳ සුවඳක් විඳලා සතුටු වෙන එක, දිවෙන් රසයක් විඳලා සතුටු වෙන එක, කයින් බාහිර පහසක් විඳලා සතුටු වෙන එක. ඉසින්දු කියලා නටලා කාලා බීලා TV බලලා මිනිස්සු මේ සතුටු වෙන්නේ. විභාග වලින් ජය අරන්. ඒතර මේ විදිහට විඳින සතුට පංචකාම නිශ්චිත පංචකාමයේ ඇසුරු කරගත්ත සැපය සාමිස සැපය. එහෙනම් ඒක වෙන් කරනවා. දැන් මෙතුවක් කල අපේ ජීවිතේ ඇතුළත සැප අපි ওই විදිහට බෙදුවද මේක සාමිස සැපයක් කියලා. නිරාමිසංවා සුඛං වේදනං වේදියමානෝ නිරාමසං සුඛං වේදනං වේදියාමිති ප්‍රජානාති. නිරාමිස සැපය කියලා කියන්නේ පංචකාමයෙන් නෙවෙයි. අපි කියමු මොහොතේ හිත සමාධිමත් වෙනවා. හිත එකඟ වෙනකොට සැපයක් ඇති වෙනවා. නිරාමිසයි. පංචකාමෙත් එක්ක නෙවෙයි. බුද්ධාලම්බන ප්‍රීතියත් එක්ක ඇති වෙනවා සැපය. ඒක නිරාමිසයි. නිවන් මඟ ගැන අහනකොට ඇති වෙනවා සැපය. ඒක නිරාමිසයි. නිවන් මඟ ගමන් කරනකොට ඇති වෙනවා සැපය. ධ්‍යාන සමාධිවලදී ඇති වෙනවා සැපය. මේ ඔක්කොම නිරාමිසයි. එතකොට කාමයේ මුල් කරගත් සැපේ සාමිෂ්‍යතය, කාමයෙන් බැහැර වූ ලෝකෝත්තර වූ යම් සැපයක් තියෙනවා නම් ඒක නිරාමිසයි. ඔන්න යාට වේදනා තවත් විදියකට බෙදන්ත යාගේ හිත සිහිය පිහිටවන බලවත්ව සාමිෂ සැපයක් මේක. මේක නිරාමිෂ සැපයක්. තමන් විඳින සැප වේදනාව දැනගන්නවා. ඊළඟට දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදනං වේදියාමිති ප්‍රජානාති. සාමිස දුකක් විඳිනවා. සාමිස දුකක් කියලා දැනගන්නවා. පින්වතුනි කියන්න බලන්න, තමන් විඳින දුක සාමිස දුකක්, නිරාමිස දුකක් කියලා වෙන් කරගන්න කෙනෙක් කියන්න බලන්න. මේ ලෞකික ලෝකේ කාමයට මේ ගහ සැඩ පහරට ගහගෙන යන ලෝකේ මේක කරන්නේ ආර්ය ශ්‍රාවකේ. මේවා ගැන අහන්තවත් ලැබෙන්නේ මේ යුගයේ විතරයි. පින්වතුනි මේ අවසන් යුගයේ අහලවත් තියාගන්න. අහලවත් තියාගන්න. සාමිස දුක කියලා කියන්නේ පංචකාමයේ ඇසුරු කරගෙන ඇති වෙන දුක. ඔය මේ විඳින ඔක්කොම දුක් අද කාලේ ඇයි? පවුල් අවුල්, දරුවන්ගේ අවුල්, රැකියා ස්ථානවල අවුල්, අමනුෂ්‍ය ප්‍රශ්න, ඒ රැකී රසාවල ප්‍රශ්න, ප්‍රේම දෝෂ, ප්‍රේම ප්‍රශ්න, මේ ඔක්කොම මොනවද? පංචකාමය ඇසුරු කරගත්ත දුක්නේ. මේසු අපිට මිනිස්සුෝ දුක් ගැන විලි කියාගෙන આવොත් 1000කින් 1000ම පංචකාමය ඇසුරු කරගත්තා. දේවල් වල ප්‍රශ්න, ආර ප්‍රශ්න, මේ ප්‍රශ්න. නිරාමිස දුකක් ගැන අහන්ඳ ලැබෙන්නේ සංඝයා අතර අහන්ඳ ලැබෙනවා. නිරාමිස දුක කියලා කියන්නේ ඒ තමයි පංචකාමය ඇසුරු කරන සමාධිය ප්‍රගුණ කරන්න හිතේ කැමැත්ත තියෙනවා. යා කැමැත්තට අනුව ප්‍රගුණ වෙන්නේ. එයාගේ හිතේ යම් දුකක් හටගන්න. ඒක පංචකාමයක් නිසා නෙවෙයි. මාර්ගයේ වඩන්න ගිහිල්ලා ඇතිවෙච්ච දුකක්. මේක නිරාමිසයි. කාමයේ පතපතා, ස්ත්‍රීන් පතපතා, ඒක පහසවල් පතපතා දුක් වෙනවට වඩා. තමන්ද රකින්න බැරි ශීලිය ගැන යාගේ හිතේ දුකක් එනවා. ඊළඟට වඩන්න බැරි සමාධිය ගැන දුකක් එනවා. ඒ වගේම සසර දුකට වැටෙන්න වීම ගැන කල්පනා කරනකොට දුකක් උපදිනවා. බුදුවරුන් අහිමි වීම ගැන හිතනකොට දුකක් උපදිනවා. ඒක නිරාමිසයි. ඊට පස්සේ අපි දැන් ගත්තොත් එහෙම අස්සජී කියන තෙරුන් වහන්සේ නමක් ඒ කාලේ වැඩි ඉඳලා තියෙනවා. නාසී යම් දුකකින් වාසය කළා. බුදුරජාණන් වහන්සේ අහනවා, "කුමකද අස්සජී? හිතේ දුක. ස්වාමීනි මං ඉස්සර සමාධිය ස්පර්ශ කළා. දැන් මට සමාධිය ඇති වෙන්නේ. මට කියන්නේ හිතේ දුකක් තියෙනවා. ත්‍රි බුදුරජාණන් වහන්සේ අහනවා අසුජි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ සීලය හරය කොටගෙනද? කියන්නේ සීලෙන් කෙලවර වෙන මාවතක් ගැන කියන්නද? සමාධියෙන් කෙලවර වෙන මාවතක් ගැන කියන්නද? ප්‍රඥාවෙන් කෙලවර වෙන මාවතක් ගැන කියන්නද? නෑ ස්වාමිනී. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම පිණිස බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් මොකටද සමාධිය ගැන මේල් බිලා ඒ දුකෙන් ඉන්නේ කියලා. ඊපස්සේ භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ගැන දේශනා කළා. ඒකට ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේට තිබුණේ නිරාමිෂ දුකක්. ඒ පහසුයි ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ හිත කුසලයට ගන්න පහසුයි. ඒ පංචකාමයේ බිලා නැහැ. එතකොට යම් මොහොතක අපේ හිත දුකටපත් වෙන්නේ නැත්නම් අපි දුක් විඳින්නේ යම් දුකන් පංචකාමයේ මුල් කරගෙන නම් රූප ශබ්ද ගන්ධ රස පහස විඳින්න ගිහිල්ලා නම් ඒක සාමිෂ දුකක්. එතකොට අපේ එහෙම නැතුව නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී මාර්ගයේ නොවැදීම ගැන හෝ ඒ වගේ දෙයකදී හිතට දුකක් ආවොත් ඒක නිරාමිෂ දුකක් කලින් සාමිෂ දුක. එතකොට ඒ විදිහට ඒ දෙක තේරුම් කරගන්නවා. දැන් බලන්න හැබැයි මතක තියාගන්න ඉස්සලාම දුක කියන්නේ මොකද්ද? සැප කියන්නේ මොකද්ද? සැප දුක් රහිත විඳීම කියන්නේ මොකද්ද කියලා මූලික විඳීම් තුන ගැන සිහි පිහිටන්න ඕන. ඊට පස්සේ තමයි ඒ විඳින් සාමිෂ නිර්ආමිෂ විදිහට දෙපැත්තට බෙදන්නේ. ඊළඟට සාමිසං වා අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ සාමිසං අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති ප්‍රජානාති. සාමිස කාම නිශ්චිත පංචකාමයේ ඇසුරු කරගත් අදුක්ඛම සුඛ සැප දුක් රහිත නිදීමක් වෙඳිනකොට ඒකත් දැනගන්නවා. මේ සැප දුක් රහිත නිදීමක් එහෙම දැනගන්නවා කියලා කියන එක හොඳ සිහියෙන්ම තමයි දැනගන්නවා. ප්‍රකට නැහැ. දැන් දුක අපිට හොඳට දැනෙනවානේ. සැපත් දැනෙනවා. සැප දුක් රහිත නිදීම එකෙනේ නම් හොඳට දුක දැනෙන්නේ නැත්නම් සැපත් දැනෙන්නේ නැත්නම් ආයේ වෙලාවට අදුක්කම සුඛ. එකෙක් තියෙන පංචකාම ලෝකයේ ඉඳින් ඇති වෙන මේ අදුක්කම සුඛ වේදනාව ඊළඟට තියෙනවා පංචකාමයේ ඉක්මවා ගිහිලා. මේ නිවන් මාර්ගයේ හැසිරෙද්දී ඇති වෙන අදුක්කම සුඛ නිරාමස. ඉතින් එහෙමනම් ඉතින් මේකෙන් තේරෙනවා නිරාමස සැප දුකක් හෝ සැප දුක් රහිත විඳීමක් විඳිනවා කියන එක බොහෝ විට මේ මාර්ගයක ගමන් කරන්ට උත්සාහ කරන ශ්‍රාවකෙක තුල ඇති වෙන වේදනාවක්. ලෝකේ බොහෝ දෙනා තුල තියෙන සාමිසයි පංචකාමයේත් එක්කයි සැප දුක් සැප දුක් රහිත විඳීම ඇති වෙන්නේ. එතකොට පින්වතුනි මේ විඳීම දිහා හොඳට යා බලාගෙන ඉන්නකොට මෙයාට තේරෙනවා මේ විඳීම ඇති වෙන්නේ ස්පර්ශේ නිසා කියලා. ස්පර්ශේ නිසා. ස්පර්ශේ කිවි තින්නම් සංගති පස්සෝ තුනක එකතු වීමන් ස්පර්ශේ කියන්නේ. මොකක්ද මේ තුනක එකතු වීම? ඇසයි රූපයයි විඥානය එකතු වීම නිසා ඇසේ වේදනාව හටගත්තා. ස්පර්ශයෙන් දුක හටගන්න. උදාහරණයක් කියන්න. ඔන්න ආදරෙන් ඉන්න නෝනා කෙනෙකුයි මහත්කුයි ඉන්න. මේ නෝනා ඔන්න වෙන මේ තවත් මොකක් හරි සමීමක පැටලවිලා. තව මේ වෙන මහත් එක්ක යාග සම්බන්ධයක් හදාගෙන මහත්ය මොකද දන්නේ. මෙයාලා ඉතින් සතුටින් පෞල් ජීවිතය ගෙවනවා. ඒක මෙයාලා සතුටින් ඉන්නේ. නමුත් නෝන දැන් අවුරුදු ගානක ඉඳලා හොර සම්බන්ධතාවයක් තියෙනවා. ඊට පස්සේ දවසක් මේ මහත්ය ගමනක් යද්දී එකපාරම බස් එකේ යද්දි මෙයා දැක්ක ඔන්න වෙරළයිනේ හරි එහෙම නැත්නම් ඕතුලේ කාරි තමන්ගේ නෝනා කාර්තක හරි කතා කර කර ඉන්නවා වගේ මෑ ඉක්මනට බස් එකෙන් බැස්සා බැහැලා බලනකොටම තමන්ගේ නෝනා වෙන මහත් එකෙක් ඉන්නවා මගේ බඩපොකු පිච්චලා යනවා අන දුක් වේදනාවක් එක්ක පටි ගියවිෂෙනවා දුරු මෙයා ගොඩක් විඳවනවා රන් වෙනවා පවුල අවුල් වෙනවා ඉතින් මෙයාගේ ගහන ඇයි ඔයා ඔච්චර දුක් විඳින්නේ එයා කියනවා මම මෙච්චර දුක් විඳින්නේ අපේ නෝන වෙන මහන් වෙන මිනිහෙක් එක්ක සම්බන්ධය ඔකනේ ලෝකේ කතාව එහෙනම් තමන්ගේ නෝන වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මේ මහත්තයා මෙච්චර දුක් විඳිනවා නා දුක් විඳින්න ඕනන්නේ තමන්ගේ නෝන පළවෙනි දවසේම සම්බන්ධේ වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්ත මොහොතේම දැන් අවුරුදු ගාණක් අර හොරෙන් මේ සම්බන්ධය තිබ්බා කිසිම පෞලි ප්‍රශ්නයක් නැහැ නේ මොකද උනේ දැක්කා ඇහැයි රූපයයි විඥානයයි එකතු වුණා දුක් විඳීමට සාමාන්‍ය ලෝකේට මේ දුක හටගන්න හැටි හිතා ගන්නවත් බෑ. ස්පර්ශය නිසා. මම ඔය සමාජෙ නිතර තියෙන ප්‍රශ්නයක් කිය තව එකක් කියන්න. ඔන්න දැන් කන නිසා මේ ස්පර්ශය නිසායි දුක හටගන්නේ කියලා. ඔන්න වැඩ දහන් වැඩසටහනකට එනවා. දහම් වැඩසටහන තේනකොට එන්න ෆෝන් එක ඕෆ් කළා. දැන් අතට බන පටන් ගන්නවා. 10 ට තමයි ධර්ම දේශනාව ඉවර. ඊට පස්සේ ඉන්ටර්වල් එකක් තියෙනවා විවේකයක්. ඔන්න 8යි 5ට ගෙදර කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. දැන් අර බනට ටොපික් කෙනාට කෝල් කරනවා කරනවා කරනවා කරනවා. උස්සන්නේ ෆෝන් එක. ඕෆ් කළා. දැන් අර ධර්ම දේශනාව ගැන දිවි ලෝක ගැන කියනකොට නිවන් මාර්ගය ගැන කියනකොට හරි සතුටෙන් අර උපාසකම්ම සාදුකාර දිදි අහනවා බුදු ගුණ කියනකොට සතුට කඳුළු වගුරවනවා දැන් නවයේ 10 මොන 10ට ඉවර වෙලා ගිරම් පසටික් උත්තරගෙන ෆෝන් එක ඕන් කරනවා ගෙදරින් කෝල් ඇවිල්ලා ඇලර්ට් 50ක් ඊට පස්සේ දැන් මෙයා බලන මොකක්ද දැන්නේ කරතර කෝල් කළා බලනවා ෆවුල් එකකින් ඇක්සිඩන්ට් වෙලා මෙයා කරන්ද දාලා වැටෙනවා අඬනවා වැළපෙනවා අපු යත් ගන්නවා ඊට පස්සේ අනික කට්ටිය අහනයි හරි අච්චර දුක් විඳින්නේ මොකද එයාට මොකක්ද අර වෙලා තියෙන්නේ මොකද එයාට දුක ඒ ප්‍රශ්නේ මොකද්ද ඇක්සිඩන්ට් එකක් වෙලා ඥාතියෙක් කියනවා ඥාතියෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා නම් එච්චරම දුක 8යි 5ට නම් ඇක්සිඩන්ට් එක උනේ ඒ වෙලාවෙම මෙයා මෙහෙ වැටෙනවා එහෙම නෙවෙයි උනේ. කෝල් එකක් ආවනේ. කනයි, ශබ්දයයි විඤ්ඤාණය එකතු වුණා. ඊට පස්සේ දුකට වැටුණා. තුරේ නම් ඇක්සිඩන්ට් එක මොකද්ද? ඒ තමයි කනයි, ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙනකොට එතන තිබ්බේ දුක්ඛාගති ස්පර්ශය. එනිසා දුක්ඛාගත විඳීමක් හටගත්තා. ඇහි රූපේ විඤ්ඤාණය එකතු වෙනකොට එතන තිබ්බේ දුක්ඛාගති ස්පර්ශයක් නා. දුක් විඳීමකට ගන්න. මෙහෙම හිතන්නකෝ. ගොවිතැනක් කරනවා. එහෙම නැත්නම් මල් ලස්සන මල් පාත්තියක් හදනවා. ගෙදර මල් හදලා. මොන මෙයාලා කට්ටියක් සතියක් විතර පිට යනවා. ගිහිල්ලා එනකොට සම්පූර්ණ අදපු මල් පාත්තිවල මල් පිපිලා. එළවලු කොරටුවේ නම් එයන් කලින් කලාතුරකින් යනකොට එළවලු හැම තැනම ඇදලා දකින්න උට හරි සතුට. එයාගෙන් අහනවා ඇයි ඔයා ඔච්චර සතුටින් ඉන්නේ ඊට පස්සේ කියනවා මේ එළවලු කොරටුව හොඳට හැදිලා මල් හොඳට හැදිලා ඉතින් එළවලු කොරටුව හොඳට හැදුන නිසා සතුට ඉපදුනා නං මල් ටික හැදිච්ච නිසා සතුට ඉපදුනා නං පිපෙන පිපෙන මලක් ගන්න එයා සතුටින් ඉන්නවා එහෙම නෙවෙයි උනේ දැක්ක නිසා ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වුණා ඔය වගේම තව කාරණාවක් කියනවා දැන් විභාගේ පාස් වුණාට පස්සේ ළමයි අත්කොල සම්දිදි මේ සතුට වෙනවානේ. ගෙදර කැවුම් කිරිබත් හදනවා. ඊට පස්සේ කියනවා ඇයි කියලා. ඒ තමයි විභාග ප්‍රතිඵල ආවා කියලා. දැන් ඔන්න අද රිෂා මේ පේපර් බලලා ඉතින් ඒ ගුරුවරු ඒ ලකුණු දැනුම් දෙනවා. ඒක විභාග දෙපාර්තමේන්තුවේ ඒව සටහන් වෙනවා. දැන් මාස ගානක් මේව සටහන් වෙලා ඒව හදා තියෙනවා. ඒත් ලංකාවේම පළවෙනියා නම් ඒක මීට මාසයකට කලින්ම ලංකාවේ පළවෙනියා විදිහට ඒක සටහන් වෙලා. ඒ වෙනකොට මෙයා සතුටු වුණේ රිෂාල්ට් එක දැක්කට පස්සේ. ඒක ඇත්තටම මෙයා විභාගයෙන් පාස් වුණා කියලා සතුටු වුණේ ඇහැයි රූපය විඥානය එකතු වෙච්ච නිසා. මේන මේකෙදී තේරුම් ගන්න ඕනේ ඉතින් මේක කල්පනා කර කර මේක තේරුම් ගන්න ඕනේ ස්පර්ශය කියන එක. ස්පර්ශය නිසා මේක වෙන්නේ. දැන් උදාහරණයක් කියන්න ඕන. ඔන්න බඩේ කැක්කමක් ඇදලා හොස්පිටල් යනවා. ගිහින් ඔන්න චෙක් කරලා ඔක්කොම ටික බලලා කියන ඔයා ගැංගීව කිලිකාවක් කියලා. අම්මෝ ලෝකෙම කඩා නැටිනවා. යා හරි දුකෙන් ඉන්නවා. දුකෙන් ඉන්නකොට අනිතයි කියන්නේ ඇයි අරයා දුකටපත් වෙන මොනෙල්ලි ලැයි අර පිළිකාවක් ඇදගන්නේ. ඒතර යාගේ දුකට හේතුව විදිහට ලෝකේ දකින්නේ පිළිකාව. එහෙ නමුත් ඔය චෙක් කරන වෙලාවේද ඔය පිළිකාව දුක් ගාලා ආවේ? දැන් අවුරුදු ගානක් තිබ්බනේ නෑ ගැංගේ. නෑ එයා දැනගත්තේ වෙලාවේ. දැනගත්ත නිසා. අර කනට ඒක ස්පර්ශ වෙච්ච නිසා. දුක. ඒ වාගේ සැප දුක සැප දුක් රහිත විඳීමට එකම හේතුව ස්පර්ශය කියලා යම් දවසකද දකින්නේ එදාට තමයි මේ සියලු දුක් ප්‍රහාණය වෙන්නේ. ඒතාකල් දුක නම් ප්‍රහාණය වෙන්නේ. ඒතාකල් වෙන්නේ සැපත් ඇති වෙනවා දුකත් ඇති වෙනවා සැප දුක් රහිත වීමත් ඇති වෙනවා. ඒ සැප ඇති වුණාට පස්සේ රාගය බැස ගන්නවා. දුක ඇති වුණාට පස්සේ පටිගය බැස ගන්නවා. ගැටීම එපා වීම ඊළඟට සැප දුක් රහිත වීමේ මුලාව බැස ගන්නවා. අපි හැම වෙලාවෙම මොකක් හරි විඳීමක් විඳ විඳ ඉන්නේ පින්වත්නි. විඳීමෙන් ගැලවිච්ච මොහොතක් නැහැ. විචන් ස්පර්ශයෙන් අයින් වෙච්ච මොහොතක් නැහැ. ඒකට උදාහරණයක් කියනවනේ ස්පර්ශය කියන එකට උදාහරණයක් කියනවා හම ගහපු ගවයෙක් වගේ කියලා. හම ගහපු ගවයාට සැනසෙල්ල ඉන්න තැනක් කියන්න බලන්න. කාමරේ කීටියොත් කාමරේ ඉන්න සත්තු කනවා. වතුරට බැස්සොත් වතුරේ සත්තු කනවා. සුළඟේ සත්තු කනවා. ගහක් ළඟට ගියොත් ගහේ ඇතුළ වුණොත් ඒ සත්තු කනවා. ඒ වගේ ඇස්සැරියත් ස්පර්ශයක් වෙනවා. ඒ කියන්නේ ඇහැට මොන හරි පේනවනේ. කනට ස්පර්ශ වෙනවා. නාසයට ස්පර්ශ වෙනවා. දිවට ස්පර්ශ වෙනවා. කයට ස්පර්ශ වෙනවා. හිතට ස්පර්ශ වෙනවා. දැන් අර කෝමා වගේ රෝග තියෙනවානේ. ඒ වගේ රෝගවලදී මේ ශරීරේම අඩපණ වුණාම හිත වැඩ කරනවානේ. හිත මොකක් හරි අරමුණක ස්පර්ශ වෙවි තියෙනවා. නිදාගත්ත මනුස්සයාගේ හිත අරමුණු කිස්පර්ශයේ තියෙනවා. ඒකනේ හීන දකින්නේ, ස්වප්න දකින්නේ. ඉතින් මේ වගේ පින්වත්නි මේ ස්පර්ශය කියන එක දැනගන්න. ඊට පස්සේ ස්පර්ශය නිසා හටගන්නා වූ විඳින් සැප වේවා, දුකක් වේවා, සැප දුක් හිත විඳීමක් වේවා. කායිකව හෝ මානසිකව හෝ. මේ නිඳීම බුදුරජාණන් වහන්සේ වදාලා දියබුබුලක් විදිහට දකින්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා දියබුබුලක හරයක් තියනවාද කියලා. වැස්ස කාලෙට වහිනකොට වතුරට වැහි බිඳු ඇටිලා ඒකේ දියබුබුල් හටගන්නවා. ඒකේ හරයක් තියනවාද? ඒක ගන්න පුළුවන්ද? ඒ දියබුබුල පවත්වන්න පුළුවන්ද? අනිත්‍ය දෙයක් විදිහටම, තුච්ඡ දෙයක් විදිහටම, හිස් දෙයක් විදිහටම පේනවන්න ඕනේ නැති කෙනාට. ආන්නේ වගේ ස්පර්ශයෙන් නිසා හටගන්නා වූ සැප, ස්පර්ශයෙන් නිසා හටගන්නා වූ දුක, දුක් වේදනාව, ස්පර්ශ නිසා හට ගන්නා වූ සැප දුක් රහිත වේදනාව දිය බුබුලක් විදිහට බලන්ත කියලා වදාළා. මොන වේදනාව. ඒතකොට මේ විදිහට වේදනාව ගැන තේරුම් ගත්තට පස්සේ සිහි පිටවන ආර්ය ශ්‍රාවකයා කාමීක හොඳට තේරුම් ගන්නකොට තේරුම් ගන්නවා අන්න ඇයටත් මේ විදිහටම තමයි. තමා තුළින් ඉස්සලා ඉති අජ්ජත්තං වා වේදනාස් වේදනානුපස්සීරති. තමා තුළින්ම වේදනාව ගැන වේදනානුපස්සනාව ඔහු පුහුණු කරනවා. අන්න ඇය තුලත් වේදනාවේ ස්වභාවය මේකයි කියලා තේරුම් ගන්නවා. ඒ කියන්නේ කම ස්වභාවය ස්පර්ශ නිසා වේදනාව හට ගන්න. ඊට පස්සේ අජ්ජත් බහිද්ධාව තමාගේ බාහිරත් වේදනාව හටගන්නේ මේ විදිහටයි කියලා තේරෙනවා. අවබෝධයක් ඇති වෙනවා. මෙහි හට ගැනීම වෙනස් වීම දකින්න සමුදේවය වේදනාවේ. අනිත්‍ය වූ සංකත වූ වෙනස් වෙන වේදනාවක් තියෙනවා කියන අත්‍ය වේදනාතිවා වේදනාසු වේදනානුපස්සීය. වේදනා අනිත්‍ය වූ වෙනස් වී යන දිය බුබුලක් වගේ වේදනාවක් තියෙනවා කියලා හොඳට තේරෙනවා යාට. හොඳට සිය පිටන ඥානමත්ථාය ප්‍රතිශ්‍රති මත්ථාය අවබෝධ ඥානේ පිණිසම යාට වැටහෙන්න ගන්නවා සත්‍ය ස්වභාවය. සියම පිටනවා අනිශ්චිතෝච විහෙති. ඒක ඇසුරු කරන්නේ ඇලෙන්නේ දැන් ඔන්න පටිගේ පිහිටන්නේ දුකේදී. සැප වේදනාවේ පටි රාගානුසය පිහිටන්නේ. සැප දුක් රහිත නිඳීමේ අවිද්‍යාව පිහිටන්නේ. නැචකින්ච ලෝකේ උපාදීති. මේ ලෝකේ කුමක්ද අල්ලගන්නේ? සැපේ සැපත් ඇල්ලුවේ නැහැ. දුකත් ඇල්ලුවේ නැහැ. සැප දුක් රහිත නිඳීමත් ඇල්ලුවේ නැහැ. විඳීම ඇල්ලුවේ නැහැ කියන්නේ ස්පර්ශය අල්ලලත් නැහැ. ඉස්පර්ශය ඇල්ලුවේ නැහැ කියන්නේ නම් ඇහැ අල්ලලා නැහැ, රූප අල්ලලා නැහැ, විඥානය අල්ලලා නැහැ, කන අල්ලලා නැහැ, ශබ්දය අල්ලලා නැහැ, විඥානය අල්ලලා නැහැ, නාසය අල්ලලා නැහැ, ගන්ධ සුවඳ අල්ලලා නැහැ, විඥානය අල්ලලා නැහැ, දිව අල්ලලත් නැහැ, රසය අල්ලලත් නැහැ, විඥානය අල්ලලත් නැහැ, කය අල්ලලත් නැහැ, විඥානය අල්ලලත් නැහැ, පහස අල්ලලත් නැහැ, මනස, මනසට එන අරමුණු විඥානේ අල්ලලා නැමෙයි. අනිශ්චිතෝ චිරේතේ නැචකින්ච ලෝකී උපාදේති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු වේදනා ශ්‍රේදනානුපස්සී විහෙරති. මේ විදිහට තමයි වේදනානුපස්සනාව වද. දැන් කොහොමද ඉතින් මේක වඩන්නේ? ජඹුරි වගේ පේනවා. ජඹුරයි වගේ. ඒකට තමයි අපි මේ වචන හිතට හුරු කරගන්නවා. ඒකට හොඳම ක්‍රමයක් තමයි අපිට අනුකම්පාවෙන් කරුණාවෙන් ලොකු ස්වාමීන් වහන්සේ අපිට භාවනා කියලා දීලා තියෙනවා. දැන් අර හේතුන් නිසා හටගන්නා වූ වේදනාව හේතු නැති වෙමින් නැති වී යන හේ අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. මේ වේදනාව මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. හිතට හුරු කරනවා. එතකොට පිංගතුනේ හේතුන් නිසා සැප සහගත ස්පර්ශයන් නිසා හටගත්ත සැප විඳීම හේතුන් නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැති යන්නේ අනිත්‍ය. අනිත්‍ය. අනිත්‍ය. සැප විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. හේතුන් නිසා හටගත් හේතු නැතිවීමේ නැති වෙන දුක් විඳීම අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. ඒ හේතු නිසා හටගත් හේතු නැතිවීමේ නැති නැයි දුක් විඳීම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. හේතුන් නිසා හටගත්නා වූ සැප දුක් රහිත විඳීම ස්පර්ශ නිසා. හේතු නැතිවීමෙන් නැති යන නිසා අනිත්‍ය. අනිත්‍ය. මේ සැප දුක් රහිත නිදී මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නෝ. තවත් ඕනි නම් එයාට එයා හිතේ මානසිකාන කරනවා සාමිෂ සැප, නිරාමිෂ සැප, සාමිෂ දුක, නිරාමිෂ දුක මේ හැම එකක්ම හේතුන් නිසා හට ගන්නවා කියලා හිමසනවා. දැන් මේ වචන හිතට හුරු කරලා මානසිකාර කරලා තිබීමේ ප්‍රතිඵලය මොකද්ද? රියදුරෙක් ගැන හිතන්න. රියදුරෙකුට කියනවා දැන් කියර දාන්න පුහුණු කරනවා. දුක යබෝ මාරෙන් සුඛාන මාල් ලගන අයියේ. ඒ හයියෙන් සුඛාන මාල් ලගනවා බයේට අල්ලගන්න. ඒහිට කපනවා මෙහිට කපනවා. ඊටවස් කියනවා දැන් බ්‍රේක් එක පාගපන් කියනවා ඔන්න පාගේ. ඇස්ලේටරි පාගපන් කියනවා ඔන්න පාගන. ගියර දාපන් කියනවා. හෑන් බ්‍රේක් ඇදපන් කියනවා එකින් එක ඉතින් කාක්වත් දන්නේ නැති කෙනෙක් මේක දිහා බලාගෙන හිටියම කල්පනා කරනවා මගේ අම්මෝ මේක තියෙන වැඩ කොට. නමුත් කාලයක් පුරුදු වුණාට පස්සේ මේ කතා බහ කර කර ඔක්කොම වැඩ ටික කරනවා නේ රියදුරා. සයිට් කන්නාඩිත් බලනවා, බ්‍රේක් එකත් පාගනවා, ඇස්ලේටරි පාගනවා, ජීරුත් දානවා, ඊළඟට කවලා රාත්‍රී කාලේ නම් ලයිටුත් දානවා, වැස්සේනවා නම් ඒ අදාළ දෙකත් දිතු කරනවා, ඔක්කොම ටික ඊයස්සේ කතා බහ කරනවා, කෝල් එකකුත් ගන්නවා. කොච්චර වැඩ කොටද්ද පුහුණු වීම. ඒ වගේ මේ ශනිකව ඇති වෙන වේදනාව අපිට වචනින් අල්ලන්න බෑ. නමුත් ඒකට පුහුණු වෙන්නේ ආහාර විදිහට. අපි මානසිකාර කරලා තියන්න ඕන, පුහුණු වෙන්න ඕන මේකට. මේ සැප දුක රහිත නිවීම අනිත්‍ය විදිහට. ඊළඟට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන මම දැන් විඳින්නේ මොන වේදනාවක්ද කියලා. මේ වේදනාවල් හොඳට ප්‍රකට වෙනවා කායanusasana භාවනා කරනකොට. අපි සාමාන්‍ය වේදනානුපස්සනාව වචනවලින් හුරු කිරීම ප්‍රායෝගිකවම ප්‍රකට වෙන්න ගන්නේ කායanusasana භාවනා තුලදී. ඉතින් ඒ නිසා වේදනානුපස්සනාව කියලා යමක් ඇද්ද? භාග්‍යතුන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල දෙවෙනියට වදාහා වේදනානුපස්සනාව ජීවිතය අවබෝධ කරන්න පුළුවන් අපි විඳින වේදනාවෙන්ම. උල උඩ හිටපු කෙනත් ජීවිතය අවබෝධ කළා. අපි හිතන්නේ සැපෙන් ජීවිතය අවබෝධ කරන්න පුළුවන් කියලා නේ. ධානයෙම හොයන්නේ, සමාධියෙම හොයන්නේ. උල උඩ හිටපු කෙනා උලේදීන් ධර්මය අවබෝධ කළා. කොටි තමන්ගේ ශරීරේ හපාකද්දි ඒ කාලේ ඒ වේදනාව විදර්ශනා කළ රහත් වෙලා තියෙනවා. ශාක්‍ය කුලේ කුමාරිකාව 500ක් අතපය කපලා කොටන් ලේ විලක දාලා කියෙද්දි ඔවුන්ට දෙසූ දහම අහලා ඒ 500ම සෝවන් වුණා. කොහොම විදර්ශනාවක්ද? අපි හිතන්නේ සැපේදීන් අවබෝධ කරන්න පුළුවන් කියලා නෑ. සැපත් අවබෝධ කරන්න පුළුවන්, දුකත් අවබෝධ කරන්න පුළුවන්, සැප දුක් රහිත වේදනාවත් අවබෝධ කරන්න පුළුවන්. මේ හැම එකක්ම අවබෝධ කිරීම තුළින් තමයි සසර දුකින් නිදහස් වෙන්නේ. ඒ නිසා අපි කාටත් වේදනාව ගැන සිහි පිහිටවන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරමු.